නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ මොහොතේ අපි විශේෂයෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ ගීපින්වතුන් ආරක්ෂා කරන පංචශීලයේ කාමේ සුමිච්ඡාචාරා සීලයත්, පැවිදි භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කරන අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සීලයක්. විශේෂයෙන්ම මේ කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියන්නේ කාමේ වර්ධවා ඇසිරීමේ ශික්ෂාපදය ආරක්ෂා කරමි. එහෙම නැත්නම් වර්ධවා ඇසිරීමෙන් වැළකෙමි කියන එක තමයි ඒකේ සරල අර්ථය. ප්‍රශ්නේ තියෙන්නේ ගොඩාක් දුරට මේ ගී පින්වතුන් කාමේ සුමිච්ඡාචාරා වේරමණී කියන එක මොකද්ද කියලා දන්නේ නැහැ. වර්ධවා ඇසිරීම කියන එකේ අර්ථය මනාකොට තේරුම් ගත්තොත් මිසක් එයාට මේ සංසාරේ කවදාකවත් මේකින ශික්ෂාපදී ආරක්ෂා කරන්න බෑ. එහෙනම් කාමේ නීත්‍යානුකූල ඇසිරීම කියලා කියන්නේ තමන් නීත්‍යානුකූල විවාහ කරගත්ත, සරණ පාවා ගත්ත තමන්ගේ ස්වාමි පුරුෂයා භාර්යාවට තමන්ගේ කාමයේ සීමා වෙන්නට ඕනේ. එහෙම වුණොත් එයා කාමයේ වරදවා ඇසිරෙන්නේ නැති කෙනෙක්. එහෙම නැතුව එයා දකින දකින හැමෝටම එහෙම රාගෙන් දකිනවා නම්, එහෙම තෘෂ්ණාවෙන් ඒ දියා බලනවා නම් එයා කවදාවත් කාමයේ සුමිච්ඡාචාර සීලිය රකින්න කෙනෙක් නෙමෙයි, කාමයේ වරදවා ඇසිරෙන කෙනෙක්. අපට පැහැදිලිව මෙතන ප්‍රශ්නයක් පේනවා. මොකද්ද ප්‍රශ්නේ කියලා බැලුවාම මේ ලෝකේ මිනිස්සු ඔක්කොම ඉපදෙන්නේ රහත් වෙන්නනේ, නිවන් දකින්නනේ. ඇත්තටම මේ කාමයේ පිනවන්න අවශ්‍යද? මේ කාමයේ විඳවීම අනිවාර්යද? ඇයි අපි මේකට වටිනාකමක් දෙන්නේ? එහෙම වටිනාකමක් දෙන්න කියලා කවුද කිව්වේ? මිනිස්සුෙකුට ජීවත් වෙන්න කාමයේ අනිවාර්යම දෙයක්ද? අත්‍යවශ්‍ය දේවල් මොනවද කියලා ඇහුවාම ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම්. මෙතනින් එයාට මිනිසියෙකුට ජීවියෙකුට ජීවත් වෙන්න අත්‍යවශ්‍ය දෙයක් කියලා එකක් නැහැ. අද මිනිසුන්ට ආහාර පාන නැතුව ඉන්න පුළුවන්. ඇඳුම් පැළඳුම් නැතුව ඉන්න පුළුවන්. ඉඳුම් හිටුම් නැතුව හම්බලමේ වුණත් ඉන්න පුළුවන්. හැබැයි කාමයන් නැතුව ඉන්න බෑ. ඇස පිනවන්න ඕනේ, කන පිනවන්න ඕනේ, දිව පිනවන්න ඕනේ, කය පිනවන්න ඕනේ, සිත පිනවන්න ඕනේ. මේ පංචකාමයන් නැතුව ජීවත් වෙන්න බෑ. සමහර අය ඉන්නවා ගෙවල් වලට ගියාම අපටම පව් කියලා හිතනවා. ඉඳගන්න පුටුවක් නැහැ. තේ ටිකක් දෙන්න හරියට කෝප්පයක් නැහැ. එක කෝප්පයයි තියෙන්නේ පිළිවෙලට. ඒකේ තිරක් ගිහිල්ලා. වාලේ 25 පොලක විතර තෙමෙනවා. ඉන්න තැනක් නැහැ, ඇඳක් නැහැ. පැදුරක් තියෙනවා, ඒකේ 7 පොලක විතර සිදුරු. හැබැයි අර මැටි බිත්තියේ ඇරිලා බැලුවාම රෝල් ප්ලග් හතරක් අල්ලලා තියෙන 36ක් විතර අඟල් තියෙන ලොකු තඩි LCD එකක්. අපට ජීවිතෙත් එක කලකිරෙනවා, මොකද්ද මේ මනුස්සයාට මේ වෙලා තියෙන්නේ? වාලේ 40 පොලක විතර තෙමෙනවා. පොළවට හරියට තාම පොළව හරියට හදාගෙන නැහැ. නිදා ගන්න හැඳක් නැහැ, ඉඳ ගන්න පුටුවක් නැහැ, බොන්න කෝප්පයක් නැහැ. ඇයි මෙච්චර ලොකු රූපවාහිනියක් මේ මිනිසයා පිටියේ සවි කරගෙන ඉන්නේ කියලා බැලුවාම ඒ මිනිසට හිඳුන් හිටුන් අවශ්‍ය නැහැ. ඇඳුම් පැළඳුම් අවශ්‍ය නැහැ. ආහාර පාන අවශ්‍ය නැහැ. ඇස පිනවන්න ඕනේ, කන පිනවන්න ඕනේ. බලන්න පංචකාමයේ තියෙන බැරෑරුම්කම. සමහර කට්ටියට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හරියට කන්න නැහැ. දවල්ට එයාගේ කෑම පෙට්ටිය අරලා බැලුවාම පරිප්පුයි අල කෑල්ලයි බත් ටිකයි තියෙන. හරියට කන්න නැහැ. හැබැයි සාක්කුව ඇතුලේ සද්දයක් ඇහෙනකොට ප්ලාස්ටික් කෑල්ලක් එළියට ගන්නවා. ෆෝන් එකේ වටිනාකම 1,50,000යි. බත් එකක් ගන්න රුපියල් 100ක් නැහැ. ඒ කියන්නේ එයාට ආහාර පාන නෙමෙයි අවශ්‍යතාවය. කන පිනවන්න ඕනේ, සද්දය පිනවන්න ඕනේ. මේක තමයි මේ පංචකාම ලෝකයේ තුල යථාර්ථය. මිනිස්සු පාරේ යනකොට අනේ රාගය පිනවන්න මෙයා ගැලපෙනවද, රාගය පිනවන්න මෙයා සුදුසුද, රාගයට මෙයා ගැලපෙනවද කියලා පාර දිගේ රාගය පිනවන්න සුදුසු කෙනෙක් බලනවා මිසක් ජීවත් වෙන්න සුදුසු කෙනෙක් කවුරුත් හොයන්නේ නැහැ නේ. මිනිස්සේ පාර යනකොට හොයන්නට ඕනේ, බලන්නට ඕනේ ජීවත් වෙන්න සුදුසු කෙනෙක්. අපගේ අනාගතයට සුදුසු සහකාරියෙක් සහකරුවෙක් දැක්කට ඒක වරදක් නෙමෙයි. පන්සිල් වල ඉන්න කට්ටිය කසාද බඳින්න අවශ්‍යය තියෙනවනේ. ලෞකික ජීවිතය තුළ පින්දාම් කරගෙන බුදුන් සරණ ගිහිල්ලා දෙපොහොය දවසට සිල් අරගෙන උපාසක උපාසිකාවන් ඇසේ ජීවත් වෙන්න යාට අවසර තියෙනවා. එහෙනම් එයා දකින්නට ඕනේ ජීවත් වෙන්න සුදුසු කෙනෙක්. ලෝකේ මිනිස්සු ගත්තාම 99.9%ක්ම ගන්නේ ඒගොල්ලන්ගේ මානසිකත්වය පවතින්නේ කාමයට සුදුසුද මෙයා කියන එක විතරයි. ගතිගුණ තියෙනවද උයන්න පුළුවන්ද? එයාට දෙමව්පියන්ට සලකන ගුණධර්ම තියෙනවද? ඉවසීම තියෙනවද? දසපාරමිතා පිරිච්ච කෙනෙක් කවදාවත් අපි හොයන්නේ නැහනේ. මේක ලොකු දුර්වලකමක් නේ අපේ පැවිදි ජීවිතය තුළ, උපාසක ජීවිතය තුළ. පැවිදි ජීවිතය තුළ තියෙන ප්‍රශ්නේ මොකද්ද? අපි හැමෝම අබ්‍රහ්මචර්යාවෙන් වැළකෙන්න හදනවා. අබ්‍රහ්මචර්යාවෙන් අපි පරිසම් වෙන්න හදනවා. පුදුමාකාර මෝඩකමක් මේක. කවදාවත් බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරන්න උත්සාහ කරන්නේ නැහනේ. තුවාල වුණාට පස්සේ බේත් බඳින්න සූදානම් වෙනවා. හැබැයි තුවාල වීමෙන් වැළකෙන්න කවුරුත් උත්සාහ කරන්නේ නැහැ. අබ්‍රහ්මචර්යාවෙන් ආරක්ෂා වෙන්නේ බ්‍රහ්මචර්යාව ආරක්ෂා වෙන්නේ නැති නිසා. බ්‍රහ්මචර්යාව තුළ අපගේ පැවිදිකම, මහානකම, තපස්කම පවතින්නේ නැහැ. ඒ නිසා තමයි අබ්‍රහ්මචර්යා කියලා එකක් අලුතෙන් රකින්න වෙලා තියෙන්නේ. එනම් පැවිද්දා එහෙම නැත්නම් තාපසයා උත්සාහ කරන්න ඕනේ අබ්‍රහ්මචර්යාව රකින්න ආරක්ෂා වෙන්න නෙමෙයි, අබ්‍රහ්මචර්යාවෙන් වැළකෙන්න නෙමෙයි, බ්‍රහ්මචර්යාව තුල ජීවත් වෙන්න, බ්‍රහ්මචර්යාව තුල පැවතෙන්න. අපගේ පැවිදි ජීවිතය තුල බ්‍රහ්මචර්යාව ආරක්ෂා වෙනවා නම්, බ්‍රහ්මචර්යාව තුල අපි ජීවත් වෙනවා නම්, මොකටද අබ්‍රහ්මචර්යාවෙන් ආරක්ෂා වෙන්නේ? ආරක්ෂා වෙලා ඉවරයි. අපට ආරසාව ලැබිලා ඉවරයි. ඒ සීලය කවදාවත් අපෙන් බිඳෙන්නේ නැහැ. හේතුව බ්‍රහ්මචර්යාව රකින්න කෙනෙකුට අබ්‍රහ්මචර්යා කියන ප්‍රශ්නයක් නැහැ. එහෙම බ්‍රහ්මචර්යාවෙ බිඳෙන්නේ නැහැ. එන උපාසක ඇත්තන්ගෙන් බැලුවාම අවුරුදු 20-22 වුණාට පස්සේ ගෑනු ළමයි බලන්නෙම කාමයේ පිනවන්න සුදුසු පිරිමි ළමයා කවුද කියලා. 25ක් වුණාට පස්සේ පිරිමි ළමයා බලන්නේ කාමයේ පිනවන්න සුදුසු ගැහැණු ළමයා කවුද කියලා. මේ කට්ටිය හැමෝම කාමයට සුදුසු කෙනා බලනවා, හොයනවා, මාන්සි වෙලා ඒ කට්ටිය හඳුනගන්නවා මිස කිසිම කෙනෙක් දසපාරමිතා පිරිච්ච කෙනෙක් හොයනවද? ජීවත් වෙන්න සුදුසු කෙනෙක් හොයනවද? එහෙම කෙනෙක් හොයන්නේ නැහැ. එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. හැබැයි එහෙම කාමයට සුදුසු කට්ටිය හොයාගත්ත මිනිස්සු අදටත් අවුරුදු 4-5 වෙලත් කඩෙන් කන්නේ. කඩෙන් කාලා ලොන්ඩරියෙන් රෙදි හොදලා අම්බලමේ බුදියා ගන්න පෞල් ජීවිතයක් අවශ්‍යද? ඒක උපාසක උපාසිකාවන් ජීවිතයක් නෙමෙයිනේ. එහෙම ජීවිතයක් ඇති වුණාම ඒක කොහොමද බුදුන් සරණ යන ජීවිතයක් වෙන්නේ? උපාසක උපාසිකාවන් පිරියනවයි කියලා කියන්නේ සාසනය පිරියනවා කියන එක නේද? ඇයි දාන දෙන්න කෙනෙක් නැන්නේ? සංඝයාට සිව්පස්සේ දෙන්නේ කවුද? උපාසකත්තන්. එන ඒ අය පිළිවෙලට යම්කිසි ප්‍රතිපදාවට භාග්‍යතුන් වහන්සේගේ අවවාද හනෝසාසනවලට අනුව ජීවත් වුණොත් නේද ඒ කට්ටිය තුලින් සාසනය පෝෂණය වෙන්නේ? එතකොට නේද සාසනය බබලෙන්නේ? එහෙනම් අපේ ජීවිතවල අපි මොනතරම් මෝඩකමින් ජීවත් වෙලා තියෙනවද? පාරක යනකොට අපිට අවශ්‍යදේ මොකද්ද කියලා බලන්නේ නැහැ. වටිනාදේ බලන්නේ මොනතරම් අපි පිරිහිලාද ලෝභකමින්. මේවානේ ලස්සනයි, මේක වටිනවා, මේක ගැඹිරයි, මේක මගේ මාන්නයට ගැලපෙනවා, මේක ගත්තාම මිනිස්සු මට පිළිගන්නනවා, මිනිස්සු මට ගෞරව කරනවා. මාව මිනිස්සු පිළිගන්න නෙමෙයි වහන ගන්න ඕනේ, ගෞරව ලබන්න නෙමෙයි වහන ගන්න ඕනේ, මගේ පරම්පරාවේ ගෞරවය රකින්න නෙමෙයි වහන ගන්න ඕනේ. ආරස්සාවට කිසිම කෙනෙක් ආරස්සාවට වහනයක් බලන්නේ නැහැ, මහන්නයට තමයි බලන්නේ. මනුස්සයෙක් රෙද්දක් ගන්න ගියාම, ඇඳුමක් ගන්න ගියාම ඒ රෙදි කෑල්ල ඇඳුම දිහා බලනකොට ඒ මනුස්සයා බලන ලස්සනද, මිනිස්සු වසී වෙයිද, මේක ඇඳගෙන යනකොට මිනිස්සු මට ආකර්ෂණය වෙයිද, පිරිමි අය පස්සෙන් එයිද, මිනිස්සු මාදියා බලාගෙන ගින් ලයික් කනුව ලැප්පෙයිද කියලා බලනවා මිසක් පතිවත රැකෙනවද, මගේ නම්බුව රැකෙනවද, මගේ අරස්සාව සැපේනවාද කියලා කවදාකවත් බලන්නේ නැහනේ. බලන්න අපේ අඩුව දුර්වලකම කොච්චර පිරිහිලාද. පැවිද්දා පැවිදි වෙච්ච දවසේ ඉඳලා දසසිල් ගත්ත දවසේ ඉඳලා අබ්‍රහ්මචර්යාවෙන් වැළකෙන්න අබ්‍රහ්මචර්යාවෙන් ආරස්සාව වෙන්න උත්සාහ කරනවා. හැබැයි බ්‍රහ්මචර්යාව තුල ඉන්න බ්‍රහ්මචර්යාව තුල ජීවත් වෙන්න කවදාවත් දක්ෂ වෙන්නේ නැහැ. ඒ නිසා දින 14ෙන් 14ට අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා එකක් සමාදන් වෙන්න සිද්ධ වෙලා. අද ලෝකයේ මිනිස්සු වෙසෙන්නේ පංචකාමයෙන් නිදාසෙන්න නෙමෙයි, පංචකාමයෙන් බැබලෙන්න, පංචකාමයේ විඳින්න. අද අපේ පැවිදි ජීවිතය තුලත් ඕක නේද වෙලා තියෙන්නේ. කුටිය කොච්චර හොඳට තිබුණා තෙමෙන්නේ නැහැ, ඉරිකිඩෙන්නේ නැහැ. නමුත් අපට ඒක පාසක මදි. ටයිල් කරන්න ඕනේ, බීරෝ ගේන්න ඕනේ, අල්මාරි අටවන්න ඕනේ, උමගෙය කාරන්න ඕනේ, රම්‍ය සුරම්‍ය සුභවාගේ ඒකට වායු සමීකරණ ඕනේ, විදුලි පංකා ඕනේ. බලන්න තියෙන ප්‍රශ්න ටික. එදා සිදුවත් කුමරු කලකිරුණා රම්‍ය සුරම්‍ය සුභවලින්. අද පැවිද්දා මාන වෙලා ඒ තථාගතයන් වහන්සේගෙන් බණ අහලා අලුත් රම්‍ය සුරම්‍ය සුභ එකක් හදනවා. ගොඩාක් සේනාසන වල දැන් වායු සමීකරණ. තපස්සරු කවදද වායු සමීකරණ වල හිටියේ? උන්වහන්සේට සමීකරණයක් තියෙන, ඒක තමයි වායු ගෝලයේ සමීකරණ. ඒ වායු සමීකරණය තුල ජීවත් වෙන්නේ. ඒක තියන්නේ වර්ග සැතපුම් 25000ක් විතර එලිමානේ. අක්කර 50000ක විතර එලිමානක වාඩි වෙලා උන්වහන්සේ වායු සමීකරණය තුල ඉන්නවා. මොකද්ද ඒ සමීකරණය? වායු ගෝලයේ තුලින් ඇතිවෙච්ච සමීකරණයක්. භික්ෂුව කවදාවත් තාපසේ රම්‍ය සුරම්‍ය සුභ හදන්නේ නැහැ. සීතල කාලෙට හීජ රමුණක් නැහැ. වැස්ස කාලෙට ඒක බේරෙන්න කුටි හදන්නේ නැහැ. රස්නේ කරන්නේ නැහැ. රස්නේ වැඩි වෙනකොට ඒක සීතල කරන්න ඒකට වායු සමීකරණ රමුණක් නැහැ. රම්‍ය සුරම්‍ය සුභ තාපසයාට ඒක හදාලා නැති එකම්. බලන්න මේ කාම ලෝකයේ මොනතරම් අපි හවු වෙලා ඉන්නවද කියලා. අපි අපේ ජීවිතය තුළ අපි මොනතරම් පිරීමටපත් වෙලාද? කාමේ සුමිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන ඒ ශික්ෂාපදය උපාසක උපාසිකාවන් ආරස්සා කරන්න ගිහිල්ලා ඒ කඩයටත් වැරදිලා, අබ්‍රහ්මචර්ය වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සීලය ආරස්සා කරන්න ගිහිල්ලා අපටත් වැරදිලා. එහෙනම් හද ඉඳලා මේ මොහොතේ ඉඳලා අපි අලුත් සීලයක් රකින්නට ඕනේ. මොකද ඒ අලුත් සීලය කලින් ගත් එකක්මයි. අබ්‍රහ්මචර්ය වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන අලුත් සීලය අපි ආරස්සා කරන්න ඕනේ. අපි හාමුදුරනේ කලිනු තෝකමනේ ආරස්සා වුනේ. හැබැයි ඒක ආරස්සා වුණාට ඒක ගත්තට ආරස්සා වුණෙත් නැහැ, ආරස්සාවක් ලැබුණෙත් නැහැ. අද අපි ආරක්ෂා කරන අබ්‍රහ්මචර්ය වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සීලය අපි කවදාවත් අබ්‍රහ්මචර්යාවෙන් ආරක්ෂා වෙන්නේ බ්‍රහ්මචර්යාවෙන් ආරක්ෂා වෙනවා. රාගය පිළිබඳව කාමය පිළිබඳ එක සිටිවිල්ලක්වත් සිතට එන්න දෙන්නේ නැහැ. එහෙමයි බ්‍රහ්මචර්යාවෙන් ආරක්ෂා වෙන්නේ. එහෙම නැතුව රටේ නැති ගැහණු 100ක කල්පනාවට එනවා. ඒ කටියත් එක තෘෂ්ණාවෙන් ස්පර්ශ කරනවා. කාමයේ වරදවාසිරෙනවා සිතිවිලි වලින්. පස්සේ ගිල්ල උදේට ගින් මගේ පතිවත ඉවරයි ස්වාමිනී, ස්වාමිනී ගුරුවරයන් වහන්සේ මගේ උපසම්පදාව ගියා. ඕම නේද අපි හැමදාම අපේ මානකම කළේ. රාගයක් සිටවිල්ලෙන් එනවයි කියලා කියන්නේ, තෘෂ්ණාව සිටවිල්ලට එනවයි කියලා කියන්නේ, කාමකංගීමක් එනවයි කියලා කියන්නේ. ඒක කෙලවර වෙන්නේ පරාජිකාවෙන්. ඇයි අපට මේක වැටෙන්නේ නැත්තේ? එනා සිටවිල්ල කෙනකොටම අපි අබ්‍රහ්මචර්යාවෙන් නෙමෙයි ආරස්සා වෙන්න ඕනේ, බ්‍රහ්මචර්යාවෙන්. අපේ බ්‍රහ්මචර්යාව අපි තුල නිතරම සීකරන්නට ඕනේ. රාගය වැඩි නම්, තෘෂ්ණාව වැඩි නම්, මේ ප්‍රශ්නේ වැඩිපුර තියෙනවා නම් හතර පිටියේ ලියලා තියාගන්න. බ්‍රහ්මචර්යාව ආරස්සා කරන භික්ෂුවක් මම කියලා, බ්‍රහ්මචර්යාව තුල ජීවත් වෙන තාපසයෙක් මම කියලා. එහෙම නැත්නම් අබ්‍රහ්මචර්ය වේරමණී සික්ඛාපදං සමාදියාමි, අබ්‍රහ්මචර්ය වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා හැමතැනම මේක ලියලා තියාගන්න. එතකොටයි මේක සීය පවතින්නේ. අද අපේ ජීවිතේ අපේ තපස්කම ගොඩාක් කෙලසිලා තියෙන්නේ, පිරීලා තියෙන්නේ, දවස ගාන සිල්ලලුත් කරන්න වෙලා තියෙන්නේ. අපි මේ සීලය හරියට ආරක්ෂා කරන්නේ නැහැ. ආරක්ෂා කරන ප්‍රතිපදාව තුළ අපි රැඳෙන්නේ නැහැ. රාගික සිතුවිල්ල කාපු ගමන් ඒක කාමයේ වර්ධවා ඇතිරෙන තැනට වෙනකම් මඟ පෙන්නනවා. බාණ්ඩේක භෞතිකයට වටිනාකම දැනෙච්ච ගමන් ලෝභයෙන් පිරීලා තපස් ජීවිතය තුළ මානකම තුළ සම්මාදම් කරන එකතු කරන තැනට අපි පත් වෙනවා. යම්කිසි කෙනෙක් එක්ක පොඩි අමනාපයක් ඇති වුණාම, පුංචි ගැටීමක් ඇති වුණාම ඒක පිළිගන්න තැනට, මිනිස් ඝාතනය කියන තැනට, වහදාන තැනට ගින් අපි නවත්තනවා. ඇයි මේ පොඩි දේ අපට කලින් තේරෙන්නේ නැත්තේ? සහෝදර සංඝයාත් එක්ක පොඩි අමනාපයක්, පොඩි විරසකයක්, පොඩ්ඩක් අහක බලාගෙන ඉන්නවා. හැබැයි ඒක ඉවර වෙන්නේ කවදරි උන්වහන්සේ විනාශ කරලා නෙමෙයිද? එහෙම නැත්නම් අපේ සම්පූර්ණ ද්වේෂය අපිව විනාශ කරලා නෙමෙයිද? සිතුවිල්ල කටගන්නකොටම මගේ විනාශය මේ හටගත්තේ, මේ පැලවෙන්නේ මගේ විනාශය කියලා ඒ පැලේ උදුරලා විසි කරන්න අපි දක්ෂ වෙන්න එපාය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, තමන් වහන්සේ ගොවිතැන් කරනවා, තමන් ගොවියෙක් කියලා තථාගතයන් වහන්සේ ගොවිතැන් කරන ඒ සූත්‍රය දේශනා කරනවා නේද? එහෙනම් ඒ දේශනාව තුල තියෙන ඒ ගොවිතැන් කරන කතාව අපි ශ්‍රවණය කළා නම්, ඒක අපි හොඳට මනාකොට තේරුම් ගත්තා නම්, ඇයි අපේ ජීවිතය තුළ මෙච්චර වල්බී වෙලා තියෙනවා? වල්පැලැටි පැල වෙලා තියෙන ඒවා උදුරලා විසි කරන්නේ නැත්තේ? රාගය කියන්නේ වල්ප පැලැටියක් නේද? ලෝභය කියන්නේ වල්ප පැලැටියක් නේද? ද්වේෂය කියන්නේ වල්ප පැලැටියක් නේද? ඇයි මේ තුත්තිරි ගස් වලට පැලවෙන්න දුන්නේ? ඇයි මේ ගොජිරි බජිරි වෙල් මාළු වලට අපි පැලවෙන්න දුන්නේ? ඇයි මේ නිදි කුඹට පැලවෙන්න දුන්නේ? ඇයි මේ කටුපඳුරු වලට මෙච්චර ලස්සනට දළු දාන්න දුන්නේ? අපි තුල තියෙන අඩුපාඩු එකක්වත් අපි තේරුම් ගත්තේ නැහැ නේද? කමඨාන් වලින් මේක මර්ධනය කරන්න එපාය. මේ කෙත නැමැති සිත පිරිසිදු කරන්න එපාය. මේ ලියදු වල ශ්‍රද්ධාව නම් වූ බිත්තර බීජ වපුරලා අස්වද්දන්න එපාය. බලන්න අපේ තපස් ජීවිතය මොනතරම් භයානක තත්ත්වයකට අපි පත් කරලාද කියලා සිතුවිල්ල කෙනකොටම ඒකේ අවසානය අපට වැටහෙන්න ඕනේ. මේ පොඩි අමනාපයක්, අනේ මේ වැඩිහිටි ස්වාමින් වහන්සේ, අනේ අපේ ගුරුවරයන් වහන්සේ, උපාධ්‍යායන් වහන්සේ, සහෝදර සංඝ, පොඩි ආන්දුරන් වහන්සේ, අනේ පොඩි වරද්දක් කළා ප්‍රශ්නයක් නැ, සමාව දෙන්න එපාය. සමාව දෙන එක දේවත්වයක්. ඇයි අපි දෙවිවරු වෙන්න උත්සාහ කරන්නේ නැත්තේ? ඇයි අපි තිරිසන් වෙන්න මෙච්චර කලබල වෙන්නේ, මෙච්චර කැමති වෙන්නේ? අමනාප වුණාම, වෛර බැඳ ගත්තාම, පලි ගත්තාම මිනිස් සසින් අපි තිරිසන් වෙනවා. මොනම වරද්ද කළා සමාව දුන්නාම, ඒක අමතක කළාම, ඉවස ගත්තාම අපි දෙවිවරු වෙනවා. බලන්න, ඇටයිස්මස්ලේ නාරවලින් අපට දේවත්වය ලබන්න අපට වරන් ලැබිලා තියෙනවා. ඇයි ඒ වරමට පිටුපාන්නේ? හැම මොහොතෙම තාපසයා දෙවියක් වෙන්න ඕනේ, දේවත්වයට පත් වෙන්න ඕනේ. එයාගේ ගතිගුණ දෙවියෙක් වාගේ පේන්නට ඕනේ. එහෙනම් මිනිස් සත්ක දෙවියෙක් කියලා මිනිසුන්ට ඇඟෙන්න ඕනේ. එහෙනම් ඒ ගුණධර්ම අපි තුල තියෙන්නට ඕනේ. බ්‍රහ්මචර්යාව රකින්න තාපසයා තුල යම්කිසි රාගයක් ඇති වුණොත්, යම්කිසි කාමක සිතුවිල්ලක් ඇති වුණොත්, එයා දැනගන්න ඕනේ මේකේ අවසානය අබ්බහණය, මේකේ අවසානය පරාජිකාව. මගේ මානකම අතුරුදාන් වෙනවා, මගේ පැවිදිකම මට හයිමි වෙන්න පොටක් මේ හැදෙන්නේ, ශාසනය මට හයිමි වෙන්න යනවා, භාග්‍යතුන් වහන්සේට මං ඈත් වෙන්න යනවා, භාග්‍යතුන් වහන්සේගේ ඇසුර මට නැති වෙන්න යනවා. ඇයි මේ කාරණාව වැටහෙන්නේ නැත්තේ? එක සිතිවිල්ල කෙනකොටම ඒ සිතිවිල්ල යා සීයෙන් දැකලා නිරෝධ කරනවා නම්, අනේ මේක රාග සිතිවිල්ලක්, මේක තෘෂ්ණා සිතිවිල්ලක්, කාමක සිතිවිල්ලක්, මගේ පතිවත විනාශ වෙන්න යනවා, මගේ බ්‍රහ්මචර්යාව කෙලසන්න මේ යන්නේ, මාර දූවරු මට කොමරි මගේ සීලය විනාශ කරන්න යන්නේ, මේක ප්‍රඥාවෙන් දැකලා ඒ බ්‍රහ්මචර්යාව ආරස්සා කරනවා නම්, ඒ සිතිවිලි ටික සීයෙන් දැකලා නිරෝධ කරනවා නම් බ්‍රහ්මචර්යාව ආරස්සා වෙනවා නේද? දැන් මොකටද අපි අබ්‍රහ්මචර්යාවෙන් ආරසා වෙන්නේ? අබ්‍රහ්මචර්යා වෙලා නැහනේ. බ්‍රහ්මචර්යාව බිඳුනොත් තමයි අබ්‍රහ්මචර්යා කියලා ධර්මයක් අටගන්නේ. බ්‍රහ්මචර්යාව ආරසා වුණා නම් අබ්‍රහ්මචර්යා කියන ප්‍රශ්නෙට එතන උත්තරයක් නැහැ. බලන්න තාපසයා මොනතරම් ශ්‍රේෂ්ඨ ලෙස ප්‍රඥාවෙන් මේවා විමසලා බලලා නිවැරදි කරගන්න ඕනේද කියලා. මේ ප්‍රශ්නේම කාමයේ සුමිච්ඡාචාරා වේරමණී සීකාපදං සමාධියාමි කියන ගීයත්තන්ට තියෙනවා. ඒ ගීයත්තෝ පන්සිල් අරගෙන සුදුරදී ඇඳගෙන පාර යනකොට තමන්ගේ ජීවිතයට සුදුසු කෙනෙක් හොයන්නේ නැහැ. රාගයට සුදුසු කෙනෙක් හොයනවා. එහෙනම් හැමදාම එයාට වෙන්නේ කඩෙන් කන්න. ලොන්ඩරිය රෙදි හොදලා අම්බලමෙ ඉන්න. ඇයි හේතුව? එයා ඔයාගෙන තියන්නේ ජීවත් වෙන්න සුදුසු කෙනෙක් නෙමෙයි, රාගයට සුදුසු කෙනෙක්, කාමයට සුදුසු කෙනෙක්. එහෙනම් බලන්න ඒ ඇත්තෝ අපිරිසිදු වෙන හැටි, පිරියන හැටි. අපි මිනිස්සු දිහා බලන්න ඕනේ දසපාරමිතා පිරිච්ච ප්‍රතිසතය. උපාසකත්තන් යනවා ගෙවල් වලට තමන්ගේ දරුවට මනමාලියෙක් බලන්න, මනමාලයෙක් බලන්න. ඒ ඇත්තෝ කියලා බලන්නේ මොනවද? ඇහැට කනට පේන්න ඉන්නවද? අර ප්‍රදර්ශනාගාරේට බෝනික්කේ තියන්න නෙමෙයි ගේන්නේ, ජීවත් වෙන්න. එයාට උයන්න පියන්න පුළුවන්ද? රෙදි හොදන්න පුළුවන්ද? වැඩිහිටියන්ට සලකන්න පුළුවන්ද? වමනයක් ගියා මේක අත්වලින් අරගෙන පිරිසිදු කරන්න ඒ පිළිකුල් භාවනා වඩලද? හැම දෙයක්ම දරා ගන්න පුළුවන්ද? නිന്ദා අපාස ඉවස ගන්න පුළුවන්ද? දස පාරමිතාව කොච්චර පිරිලද කියලා කවදාවත් මේ දෙමව්පිය බලන්නෙම නෑනේ. ලස්සන ළමේ කොහෙනවා? රස්සාව තියනද කියලා බලනවා. 40000 කත්තදා 80000 පඩි දිනවද කියලා බලනවා. වත්කම් දිනවද කියලා බලනවා. ඇඟපත හොඳට හුරු බූටියක තියනවද කියලා බලනවා. හැබැයි මිරිස් සමරන්න පුළුවන්ද? රෙදි හොදන්න පුළුවන්ද? ගිලම්පස හදන්න පුළුවන්ද? දාහනේ හදන්න පුළුවන්ද? ගෙවල් ලස් කරන්න පුළුවන්ද? වැඩිහිටියන්ට සලකන්න පුළුවන්ද? උදේ පාන්දර හැරෙන්න පුළුවන්ද කියලා මේ දසපාරමී කිසිම කෙනෙක් ආන්නේ නැහැ. විවාහ වෙලා මාස තුනයි දෙන්නමගෙන් ඉන්නවා. උසාවියේ දිරිය දික්කසාද? උපාසකත් ඔක්කොම දික්කසාද වුණාම දිව්‍ය ලෝකෙන් තමයි සංඝයාට සිව්පසය ගේන්න වෙන්නේ. ඇයි? අපට දාන දෙන්න එක්කෙනෙක්වත් නැ, ඔක්කොම ඉන්නේ උසාවියේ. එහෙනම් සංඝයා යන්න ඕනේ පාත්‍රය අරගෙන උසාවියට. ඇයි? අපේ උපාසකත් ඔයින්නේ උසාවියේ ඉදිරියේ. බලන්න සාසනේ පිරියේ නැටි, සිව්වන පිරිස පිරියේ නැටි. සාසනය කියලා කියන්නේ නටඹුන් නෙමෙයි, ගොඩනැගිලි නෙමෙයි, වේර විහාර නෙමෙයි. බික්කු බික්කුණී, උපාසක උපාසිකාවන්. එහෙනම් සිව්වන පිරිස ආරස්සා වුණොත් තමයි තථාගත ගෞතමයන් වහන්සේගේ සාසනය ආරස්සා වෙන්නේ. ඇයි මේ සරල සමීකරණේවත් අපට තේරෙන්නේ නැත්තේ? එහෙනම් අද අපේ ජීවිතය තුළ අපි දසපාරමිතාව ගැන අපි කල්පනා කරන්නේ, වත්කම් ගැන බලනවා, අධ්‍යාපනය ගැන බලනවා, පඩිය ගැන බලනවා, එයාගේ රස්සාව ගැන බලනවා. හැබැයි කවදාවත් එයාගේ පාරමී පිරීලා තියෙන්නේ කොච්චරද කියලා අපි බලන්නේ නැහැ. ඔන්න ඔතන තමයි අපි හැමෝටම වැරදිච්ච තැන. මනමාලි නෙමෙයි බලන්න ඕනේ, මනමාලය නෙමෙයි බලන්න ඕනේ, ඒ බෝධිසත්වයාගේ පාරමිතාව බලන්න ඕනේ. මේ දරුවා කොච්චර පාරමී පුරලා තියනවද? දස පාරමිතාවල මොන මොන දේවල් සම්පූර්ණ වෙලාද? මොන මොන පාරමිතාවල අඩුපාඩු තියනවද? ඕක බැලුවනම් කේන්දරයක් අවශ්‍ය නැහැ, වත්කමක් අවශ්‍ය නැහැ. ඒ කුසලයට අනුව, ඒ අකුසලයට අනුව මේගොල්ලන්ගේ ජීවිතේ සාර්ථක වෙනවා. බලන්න ඒ ජීවිතේ බලන ඇටි. අද මේ හැම ගෙයක් තුලම කඳුළුත් බතුත් නේද ඒගොල්ලෝ කන්නේ? ඇයි මේ කඳුළුයි බතුයි කන්නේ? ඇයි මේ දරුවන්ගේ ජීවිත කඩාකප්පල් වෙන්නේ? ඇයි මේ උපාසකත්වෝ මෙච්චර පිරියෙන්නේ? මේ තරම් දුකටපත් වෙන්නේ? ඇයි මේ සමාජයේ මෙච්චර ප්‍රශ්න, කරදර, හිංසා? මොකද මේවට හේතුව මිනිස්සු දසපාරමී බලන්නේ නැහැ. මිනිස්සු බලන්නේ ලස්සන. පොත්ත සුදුවට තියෙනවා නම් වහාම ගිල බන්දුවා තමන්ගේ දරුවා. හැමදාම මේ මනුස්සයා කොත්තු කඩේ ළඟ ඉන්නවා, රයිස් කඩේ ළඟ ඉන්නවා. ඇයි මේ මනුස්ස හැමදාම බත් පාර්සලයක් අතේ තියාගෙන පාර දිගේ ඇවිදිනවා හිඟන්නේක් වාගේ? ඇයි මේ මනුස්සර ගෙදර උයන්න ක්‍රමයක් නැහැ? ලිප්වල ගුදියන්නේ පූසෝ. බලන්න පිරිහීමේ ලකුණ මොනතරම් පරියාණියට පත් වෙලාද තථාගත ගෞතමයන් වහන්සේගේ ශාසනය. උපාසක උපාසිකා බික්කු බික්කුණී මොනතරම් පිරීමට ලක් වෙලාද? සියලුම පින්වත්න් පන්සිල් වල ජීවත් වෙන්න කැමති නම් ප්‍රශ්නයක් නැහැ. හැමෝම පැවිදි වෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ නියෝග කරලත් නැහැ. එහෙනම් පන්සිල් වල ජීවත් වෙන ඇත්තෝ තමන්ගේ සාකාර සාකාරිය හොයන්න නම් හොයන්නට ඕනේ උපාධිය නෙමෙයි, ලස්සන නෙමෙයි, එයාගේ වත්කම් නෙමෙයි, අධ්‍යාපන නෙමෙයි. ඒ බෝධිසත්ව කාන්තාවගේ පාරමී කොච්චර පිරලා තියෙනවද? ඒ බෝධිසත්ව පුත්‍රයාගේ පාරමී කොච්චර පිරලා තියෙනවද? කුන්තරා බෝධියකින් මොන බෝධියද පතන්නේ? කොච්චර පාරමී සම්පූර්ණ වෙලා තියෙනවද? තව මොන මොන පාරමී වල අඩුපාඩු තියෙනවද? මෙන්න මේ එක කාරණාව බලනවා නම් වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ගේ ජීවිතය සාර්ථකයි, උපාසකත්තන්ගේ ජීවිතය සාර්ථකයි කියලා කියන්නේ උපාසක උපාසිකාවගේ ජීවිත ඔක්කොම සාර්ථකයි. ඒ කියන්නේ 150 සම්බුද්ධ ශාසනේ සාර්ථකයි. අද අපේ ජීවිතවල පැවිදි ජීවිතයේ තුල තපස්කම තුල මහානකම තුල අපේ බ්‍රහ්මචර්යාව අපි ආරස්සා කරන්නේ, අපේ බ්‍රහ්මචර්යාව තුල අපි ආරස්සා වෙන්නේ නැහැ. ඒ නිසා අබ්‍රහ්මචර්යාව කියලා එකක් අපට රකින්න වෙලා තියෙනවා. අබ්‍රහ්මචර්යාවෙන් ආරස්සා වෙන්න වෙලා තියෙනවා. අපි බ්‍රහ්මචර්යාව තුල ඉන්න උත්සාහ කරන්නේ, අපේ බ්‍රහ්මචර්යාව ආරසා කරන්න අපි කිසිම වෑයමක් දරන්නේ නැහැ. හැබැයි හොළුවෙන් හිටගෙන මාන්සි වෙනවා අබ්‍රහ්මචර්යාවෙන් ආරසා වෙන්න. බලන්න අර උලන් අල්ලන්න වාගේ දරන මාන්සියක් නේද මේක? යම් කිසි සිටවිල්ල කෙනකොටම මේ එන්නේ මගේ බ්‍රහ්මචර්යාවට පාර දෙන්න, මේ එන්නේ මගේ අලෝභයට පාර දෙන්න, මේ එන්නේ මගේ අද්වේෂයට පාර දෙන්න, මේ එන්නේ මගේ අමෝහයට පාර දෙන්න, මේවා මගේ කෙලෙස් වලින් මාව විනාශ කරන්න එන්නේ කියලා Tamanට වැටහෙන්න එපාය. කරපිංචා ටික අයින් කරලා වළඳන්න පුළුවන් නම්, මිරිස් කරලා ටික අයින් කරලා වළඳන්න පුළුවන් නම්, අනේ මේක උෂ්ණයි මේක සීතලයි කියලා අතින් තල්ලු කරලා අපට අයින් කරලා තියලා වළඳන්න පුළුවන් නම්, ඇයි මේ කෙලස් ටික අයින් කරලා තපස්කම කරන්න බැරි? අපට පෑදිලිව පේනවා අත්තවුරුදු පුංචි සාමණේරක ඉඳලාම වයසට ගිය ස්වාමීන් වහන්සේ දක්වාම කරපිංචා ටික ඔක්කොම අවුලලා පැත්තකින් තියෙනවා, අමමිරිස් කෑලි ටික ඔක්කොම අරන් පැත්තකින් තියෙනවා, වේලිච්ච මිරිස් කෑල්ලක්ම ඔද්ද තිබුණාම ඒකත් අරන් පැත්තකින් තියෙනවා. උන්වහන්සේ සරදේවල ඔක්කොම අයින් කරලා පිළිවෙලට වළඳනවා. මෙච්චර හස් කරලා වළඳන්න පුළුවන් උන්වහන්සේ මේ ඔළුවට එන ලෝභ දේශ මොහ එකක්වත් හස් කරන්නේ මොනතරම් දුර්වල මානසිකත්වයක්ද? රාගයක් එනකොට ඒවත් අර කරපිංච අස් කරනවා වගේ අස් කරන්න එපාය, අයින් කරන්න එපාය. ද්වේෂයක් එනකොට අමුමිරිස් කැලි අයින් කරලා වළඳනවා වගේ ඒවා අස් කරන්න එපාය. ලෝභයක් එනකොට අනේ මේක ගැලපෙන්නේ මේක ඌස්නාධිකයි මේක ඇඟට ගැලපෙන්නේ මේ අයින් කරනවා වගේ ඒවා අයින් කරන්න එපාය. ලෝභය අපි මේවා අනුමත කරලා පෝෂණය කරනවා. ඒක තුළින් අපි පෝෂණය කරන්නේ කෙලෙස් නෙමෙයි, මාරයෝ පෝෂණය කරනවා, දසමාර සේනාව පෝෂණය කරනවා. ඒකත් එක්ක මිත්‍රශීලී වෙනවා. ඒ දසමාර සේනාවත් එක්ක ජීවත් වෙන්න අපි අපේ ජීවිතය අඩගස්සනවා. මොනතරම් භයානක තත්වයක්ද? අපි භාග්‍යතුන් වහන්සේත් එක්ක ජීවත් වෙන්න නේද අපේ චරිතය අඩගස්සන්න ඕනේ? තථාගතයන් වහන්සේගේ කමඨාණට අවවාදයට අනුශාසනාවට ඕනේ නේද විදියට නේද අපේ චරිතය අඩගස්සන්න ඕනේ? බලන්න අපේ මානකම් අපි අඩගස්සන්නේ මාරයත් එක්ක ජීවත් වෙන්න, මාර දුවරුත් එක්ක අපි ජීවත් වෙන්න. ලෝභ මාරයා, ద్వේස මාරයා, මෝහ මාරයා, රාග මාරයා, වෛර මාරයා, පටිග මාරයා, ඉතුවක්කාර මාරයා, ආංකාර මාරයා, උඩඟු මාරයා, මේ වගේ දසමාර සේනාවත් එක්ක ජීවත් වෙන්න අපි අපිව හැඩගස්සනවා, සූදානම් කරනවා. රාසින්වත් පවුන කරන ලෝතුරා තථාගත සම්මා සම්බුදු ගෞතමයන් වහන්සේත් එක්ක ජීවත් වෙන්න කිසිම මොහොතක අපි හැඩගැහෙන්නේ නැහැ. අපි හැඩගස්ස ගන්න මොනතරම් පිරිච්ච ජීවිතයක්ද අපි මේ ගත කරන්නේ? මොනතරම් පරියාණයට පත් වෙලාද අපේ මේ සංසාරේ මිනිසත් භවය? මේවා අපි නිවැරදි කරගන්න ඕනේ. අපේ තපස් ජීවිතයේ තියෙන දුර්වලකම් මේවා අරිගස්ස ගන්න ඕනේ. දැන් ඉඳලා අපේ බ්‍රහ්මචර්යාව තුළ අපි ආරස්සා වෙමු. අපේ බ්‍රහ්මචර්යාව තුළ අපි ජීවත් වෙමු. එතකොට අබ්‍රහ්මචර්යා වේරමණී සීකාපදං සමාදියාමි කියන සීලය අපි තුළ පරිපූර්ණයි. ඒ සීලය අපි තුළ ආරස්සිතයි. කිසිම මොහොතක අපේ බ්‍රහ්මචර්යාව පිරියෙන්නේ නැහැ. අපි අබ්බහණයට ගොදුරු වෙන්නේ නැහැ. පරාජිකාවට ගොදුරු වෙන්නේ නැහැ. මාර දූවරු කාම දූවරු ඇවිල්ලා අපිව කවදාවත් කෙලසන්නේ නැහැ. හේතුව අපි ඒ කෙලස් වලට අහුවෙන්නේ නැහැ. අපේ ජීවිතය තුළ අපි මේ ආකාරයට සිල් රකින්නට ඕනේ. මේ විදිහට අපේ සීලය තුළ අපේ පතිවත අපි රැක ගන්නට ඕනේ. මේක තමයි පැවිදිකම. අපි කෙලෙස් එක්ක ජීවත් වෙන්න දක්ෂයි. තථාගතයන් වහන්සේත් එක්ක ජීවත් වෙන්න දක්ෂ නැහැ. අසුමා ශ්‍රාවකයන් එක්ක ජීවත් වෙන්න දක්ෂ නැහැ. මේ ජීවිතයේ තිබුණත් වැඩක් නැහනේ. දැනටමත් මේක පිරිහිලානේ. දැන් ඉඳලා මේ කමඨා නිවැරදිව වඩන්න. අපේ ජීවිතය අපි තථාගතයන් වහන්සේට කැප කළා. භාග්‍යතුන් වහන්සේටයි අයිති මගේ ජීවිතය. රාගේ මොනර හිතනවා නම් බුදුන් වැඳලා නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා අවසර ගන්න භාග්‍යතුන් වහන්සේ. අර කාන්තාවක් ඇවිල්ලා ඉන්නවා රාගය සිරෙන්න රාගික දේවල් මෙනෙහි කරන්න අවසරද කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ විමසනවා, පින්වත් මහණ, ඇයි මගෙන් විමසන්නේ? අවසරයක් ඉල්ලන්නේ ඇයි? ඇයි භාග්‍ය තුවාන්සේ ඔබ වහන්සේගේ ශාසනය පැවිද්ද ලබනකොට මගේ ජීවිතය ඔබ වහන්සේට කැපයි. ඔබ වහන්සේටයි අයිති මගේ මානකම, මගේ ජීවිතය. එහෙනම් මේ ජීවිතයේ රාගික දේ කල්පනා කරන්න ඔබ වහන්සේගෙන් අවසර ඕනේ. එතකොට භාග්‍ය තුවාන්සේ දේශනා කරනවා, පින්වත් මාන, මාගේ මානකම තුල රාගික දේ කල්පනා කරන්න කිසිසේත්ම අවසර නැත. පින්වත් මහන, මගේ මහනකම තුල කිසිසේත්ම ද්වේෂය මෙනෙහි කරන්න අවසර නැත. පින්වත් මහන, මාගේ මහනකම තුල කිසිසේත්ම ලෝභය නඩත්තු කරන්න අවසර නැත. සාදු කියලා ඒ විදියට ජීවත් වෙන්න. අද අපි තථාගතයන් වහන්සේගේ මානකමක් මේ කරන්නේ. මේ සම්බුද්ධ ශාසනයට අයිති මානකමක් මේ කරන්නේ. හැබැයි මේ මානකම තුළ අපි කාගෙන්වත් අවසර ගන්න නැහැනේ. ලෝභ දේශ මොහ මෙනේ කරන්න. ශාසනයෙන් අපට අවසර දීලා නැහැනේ. භාග්‍යතුන් වහන්සේ විනයෙන් අපට අවසර දීලා නැහැනේ. අවසර නැතිව මෙනේ කරන්න අපට තියෙන අයිතිය මොකද්ද? මේ දුර්වලකම් අපි නිවැරදි කරන්න ඕනේ. මේ අඩුපාඩුකම් අපි නිවැරදි කරන්න ඕනේ. මේ හිතුවක්කාර වැඩ, මේ හිතුවක්කාර ජීවිතය, උඩඟු ජීවිතය, මාන්නෙන් අපිට ඕන විදිහට අපි ජීවත් වෙනවා. මේ හැම එකක්ම නිවැරදි කරගන්න, නියතමානි වෙන්න, යටහත්පත් වෙන්න, භාග්‍යතුන් ඉදිරියේ දනගාලා කීකරු වෙන්න, අපි අපේ ජීවිතය නිවැරදි කරගන්න කාලය පැමිණියා. දැන් අපි පිරිනිවන් පාන අපේ අවසාන භවය අපට පැමිණියා. දැන් ඉඳලා මේ කමඨාන නිවැරදිව වඩන්නට ඕනේ. අපේ ජීවිතයේ මෙච්චර කාලයක් වරදුනා, කමක් නැහැ, මීට පස්සේ වරදෙන්න බෑ. මේ තප්පරේ ඉඳලා වරදෙන්න බෑ. අපි හැමෝම අපේ බ්‍රහ්මචර්යාව තුල ආරසා වෙමු. තථාගතයන් වහන්සේගෙන් ලැබිච්ච මානකම, මේ මානකමේ අයිතිය භාග්‍යතුන් වහන්සේට, ශාසනයට. එහෙනම් ඒ ශාසනයට ගැළපෙන විදියට, භාග්‍යතුන් වහන්සේට ගැළපෙන විදියට අපි මේ මානකම කළ යුතුයි. කිසිසේත්ම රාගය මෙනෙහි කරන්න අපට අවසර නැහැ. ලෝභය මෙනෙහි කරන්න අපට අවසර නැහැ. ద్వේෂය මෙනෙහි කරන්න අවසර නැහැ. අමනාප වෙන්න අපට අවසර නැහැ. හේතුව මානකම මගේ නෙමේ, භාග්‍යතුන් වහන්සේගේ. භාග්‍යතුන් වහන්සේගේ මානකමේ අපට තියෙන අයිතිය මොකද්ද? සහෝදර සංඝයාත් එක්ක අමනාප වෙන්න. බලන්න අපි මොනතරම් දුර්වල මානකමක්ද මේ කරලා තියෙන්නේ කියලා. එහෙනම් මේ අඩුපාඩු නිවැරදි කරගමු. අපේ මානකම පිරිසිදු කරගමු. දැන් ඉඳලා අපි භාග්‍යතුන් වහන්සේගේ සරණ යමු. ඒකාන්ත වශයෙන්ම මේ භවයේ පිරිනිවන් පානවා කියන අදිස්ථාන ඇතුව සියලු කෙලෙස් නිරෝධ කරලා මේ ලබාපු මිනිසත් භවයේ රාහත් වෙලා පිරිනිවන් පාන්න මේ අවවාදී අනුශාසනාව, මේ සීලයේ තුලින් ලබාගත්තා වූ ප්‍රඥාව අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.